සඳහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පින්නතුන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකායේහි කෝසල සංයුත්තේ ඇතුළත් දහර සූත්‍රය. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ ආරම්භ වන්නේ කන්ද වර්ගයේ තියෙන මේ දහර සූත්‍රයෙන්. බුදුරජාණන් වහන්සේට කොසල රජතුමා හමු වෙච්ච මුල්ම අවදීහි උන්වහන්සේ සමග කළා වූ සංවාදයක ප්‍රතිඵලයක් වශයෙන් නිර්මාණය වුණු සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණු කොසල් මහරජතුමා භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් කරනවා. ස්වාමීනි, මේ ලෝකයේහි සම්මා සම්බුද්දයි කියලා යම් කිසි කෙනෙක් ප්‍රතිඥා දෙනවා නම් ඔබ වහන්සේ තෙසේ සඳහන් කරනවාද කියලා ඇහුවා. මෙහිදී භාගතුන් වහන්සේ සඳහන් කරනවා, මහරජතුමනි, යම් කිසි කෙනෙක් අනුත්තර සම්මා සම්බෝධි කියලා මනවින් ප්‍රකාශ කරනවා නම් අවබෝධ කරා නම් එය මට මනවින් සඳහන් කරන්න පුළුවන් කියලා උන්වහන්සේ නිර්භයව ඍජුවම සඳහන් කළා. මෙහිදී කොසල් රජතුමා එක්තරා වැදගත් කාරණයක් සඳහන් කරනවා. ඔහු කියනවා, මේ ලෝකයේ බොහෝ ජනයා විසින් සාදු සම්මත වූ අය ඉන්නවා. එකල භාරතයේ සිටිය පූර්ණ කාශ්‍යප, මක්ඛලි ගෝසාල, නිගණ්ඨනාත පුත්, සංජය බෙල්ලට්ටි පුත්, පගුද පච්චායන, අජිත කේසකම්බල යන අය ගැන ඔහු සඳහන් කරනවා. මේ අය බොහෝ වයෝවෘද අය, බොහොම ශ්‍රාවකයන් ඉන්න අය, සාදු සම්මත අය, කීර්තියක් තියෙන අය. අන්න එවැනි අයවත් කිසිදාක සම්මා සම්බුද්දයි කියලා සඳහන් කළ නැහැ. නමුත් ඒ අයට වඩා වයසින් අඩු ඔබ වහන්සේ සඳහන් කරනවා සම්මා සම්බුද්දයි කියලා. මෙන්න මේ ප්‍රකාශය රජතුමා විසින් බුදුහාමුදුර අභියසදී සඳහන් කළා. මෙහිදී භාගතුන් වහන්සේ වැදගත් ප්‍රකාශයක් සඳහන් කරනවා. ඒ තමයි, චත්තාරෝකෝමේ මහරජ දහරාතින උඤ්ඤාතබ්බා දහරාතින පරිභෝතබ්බා කතමේ චත්තාරෝ. රජතුමනි, මේ ලෝකයේ හතර දෙනෙක් ඉන්නවා, කුඩාය කියලා, ලදරුවේ කියලා, බාලයි කියලා. අවමං කරන්න එපා, පරිභව කරන්න එපා කියලා. මොනවද මේ කරුණු හතර? එයින් පළවෙනි කාරණය තමයි, ශාස්ත්‍රීය කුමාරයා කුඩාය කියලා, පරිභව කරන්න එපා, නින්දා කරන්න එපා කියලා සඳහන් කළා. කත්තිහෝකෝ මහරජ දහරෝති න උඤ්ඤාතබ්බෝ දහරෝති න පරිභෝතබ්බෝ. රජතුමනි, ශාස්ත්‍රීය කුමාරයා කුඩාය කියලා අවමං කරන්න එපා, පරිභව කරන්න එපා කියලා. ඇයි? ඒකට හේතුව, ශාස්ත්‍රීය කුමාරයේ කුඩා කාලයේදී ලදරුණාට ඔහු කිසියම් දවසකදී රටේ රජතුමා වඩ පත් වෙන්න පුළුවන්. එහිදී ඔහුට කුඩා කාලයේ සිදුවෙච්ච අතපසුවීම් වලට ඔහු ඇතැම් විට පිළිගන්න පුළුවන්. අනේ නිසා ශාස්ත්‍රීය කුමාරයා කුඩා වුණාට ඔහුට අවමං කරන්න එපා, පරිභව කරන්න එපා කියලා දේශනා කළා. දෙවෙනි කරුණ තමයි, උරගෝකෝ මහරජ දහරෝති න උඤ්ඤාතබ්බෝ දහරෝති න පරිභෝතබ්බෝ. රජතුමනි, උරගයා සර්පයා කුඩාය කියලා පරිභව කරන්න එපා, අවමං කරන්න එපා කියලා සඳහන් කරනවා. සර්පයා කුඩා වුණත් ඇතැම් විට හුදෂ්ඨ කරවතින් ඒ සර්පයාගෙන් මහා අනර්ථයක් ලෝකෙට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා සර්පියොත් එක්ක අපි සෙල්ලම් කරන්නේ නැහැ, ඔහුගේ විෂය අඩුවක් නැහැ. තුන්වෙනි කරුණ තමයි, අගිකෝ මහරජ දහරෝතින උඤ්ඤාතබ්බෝ දහරෝතින පරිභෝතබ්බෝ. රජතුමනි, ගින්දර කුඩාය කියලා අවමං කරන්න එපා, පරිභව කරන්න එපා කියලා. ගින්දර කුඩා වුණත් ඒ ස්වල්ප වූ ගින්දරෙන් මහා විනාශයක් අනර්ථයක් ලෝකෙට සිද්ධ වෙන්න පුළුවන්. එනිසා අප සඳහන් කරනවා ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. අන්නේ තුන්වෙනි කාරණයත් බුදුහාඳුර ඉදිරිපත් කළා. හතරවෙනි කාරණේ විදියට මේ රජතුමා අහපු කාරණය පාදක කරගෙන ඊට අදාළ කාරණයක් විදියට සඳහන් කරනවා, බික්කෝ කෝ මහරජ දහරෝති න උඤ්ඤාතබ්බෝ දහරෝති න පරිභෝතබ්බෝ. මහරජතුමනි, භික්ෂුව කුඩාය කියලා අවමං කරන්න එපා, පරිභව කරන්න එපා. භික්ෂුව කියන්නේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේගේ ඉඳන් ආර්ය උතුමන් ඔස්සේ අභිඥාලාභී රහතන් වහන්සේ හරහා බුදුරජාණන් වහන්සේ කෙනෙක් දක්වාම මේ භික්ෂු කියන පදය අපට පැහැදිලි කරන්න පුළුවන්. සසර බිය දක්නා නුවණින් ගිහිගෙන් නික්මෙලා ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කෙනෙක් භික්ෂාව සිය ජීවිතයේහි යැපුම බවට පත් කර ගනිමින් සිවුරක් දරාගෙන විරාගී ජීවිතයක් ගත කරන උතුමෙක්ගේ තුල ආධ්‍යාත්මික වශයෙන් සුවිශාල ගුණාංග ටිකක් තියෙනට පුළුවන්. අන්නේ භික්ෂුව ඇතැමිට කායික වයසෙන් අඩු වුණත් ආධ්‍යාත්මික වයසේ තාම ඉහළ තලයකට ගිහිල්ලා ආධ්‍යාත්මික ගුණ වගාවෙන් ප්‍රඥාවෙන් ඥාණයෙන් ඉහළටම සිත දියුණු කරපු උත්තමයෙක් වෙන්නට පුළුවන්. අන්න එවැනි තැනැත්තෙක් ඇසුරු කරනකොට ඔවුන්ගේ ගුණය ඇතැමිට අපට එක විට හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා බාහිර දර්ශනෙන් පමණක් තීරණ නිගමනවලට නොගොසින් නුවණින් ගෞරවයෙන් එය ඇසුරු කරමින් තමන්ට එකතකින් එයින් ලබා ගන්න පුළුවන් පින තමාගේ ජීවිතයට සම්පාදනය කරන ගමන් අනිත් අතින් එවැනි උතුමන්ගේ ප්‍රඥාව විමසන ප්‍රධාන මාවත වන සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියන කාරණෙන් සාකච්ඡාව තුළින් උන්වහන්සේගේ ප්‍රඥාව දැනගෙන ඒ ප්‍රඥා ආලෝකයෙන් අපේ ජීවිතත් ආලෝකවත් කරගන්නට අප උත්සාහ ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දා ජීවමාන කාලේ සත්‍යවරදී සාමණේර ස්වාමීන් වහන්සේලා අරහත්වය මාර්ගඵල සාක්ෂාත් කරපු උතුමන් හිටියා. ඊට සියවස් ගානකට පස්සෙත් සත්‍යවරදී අභිඥාලාභී රහතන් වහන්සේලා හිටියා. උන් වහන්සේලා කායික වයසෙන් අඩුණාට ආධ්‍යාත්මික වයසෙන් උපරිම පරිණත භාවයේ සාක්ෂාත් කරගෙන හිටිය උතුමන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා අපමණ සත්‍යයන්ට උන්වහන්සේ වයස අවුරුදු 35 පටන් මේ ආධ්‍යාත්මික සේවාව ලෝකෙ වෙනුවෙන් සිදු කළා. අන්න එවැනි ගුණවත් උතුමන් ඇසුරු කරද්දී උන්වහන්සේලාගේ බාහිර දර්ශනයෙන් ප්‍රසාදයක් ඇති කරගෙන අපේ ජීවිතයට කුසලයේ සිදු කරගන්න ගමන් අනිත් අතින් උන්වහන්සේලාගේ ප්‍රඥා මහිමෙන් අපේ ජීවිතත් දහමෙන් විකසිත කරගන්නට අප උත්සාහ ගන්නට ඕන. දහන සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් ශාස්ත්‍රීය කුමාරයාත් සර්පයාත් ගින්දරත් භික්ෂුවත් කියන මෙන්න මේ හතර න දහරෝති උඤ්ඤාතබ්බෝ න දහරෝති න පරිභෝතබ්බෝ කියපු විදියට කුඩාය කියලා අවමන් කරන්න එපා පරිභව කරන්න එපා කියන මෙන්න මේ බුදු වදන අපත් සිහිය තබාගෙන මේවා අපි පරිස්සමෙන් ඇසුරු කරමින් නුවණින් සිහියෙන් ඇසුරු කරමින් මේවා ලෝකෙට අවශ්‍ය දේවල් ඒ අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට පරිහරණය කරමින් අපේ ගුණ වගාවත් දියුණු කරගන්න ගමන් අපේ ආරක්ෂාවත් අප සිද්ධ කරගන්නා ගමන් අපේ නුවණත් දියුණු කරගන්නට අපි අදිස්ථාන කරගනිමු. විශේෂයෙන් මෙහිදී භික්ෂූන් වහන්සේල වෙතින් සංඝෝ පවජමානානං කියලා සඳහන් කරනවා. මේ මිහිමත වැඩම කරන අතුරින් උතුම්ම පිරිස විදියට සඳහන් කරේ සාමාන්‍ය භික්ෂුවගේ පටන් බුදුරජාණන් වහන්සේ දක්වා සිටින මේ ආර්ය උතුමන් විරාගී දිවිමඟට බැසගත්තු ආධ්‍යාත්මික උතුමන්. උන්වහන්සේලාගේ දර්ශනය මංගල කාරණයක්. උන්වහන්සේලාගේ ඇසුර අපට ආශිර්වාදයක්. උන්වහන්සේලාට කරන පරිත්‍යාගයන් අපට පිනක් කුසලයක් බවට පත් වෙනවා. උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ඇසුර අපේ ජීවිතයේ හිත ප්‍රබෝධියට ආධ්‍යාත්මික දියුණුවට හේතුවක් වෙනවා. අන්නේ බව දැනගෙන අප මේ කරුණ ඇසුරු කරමින් විශේෂයෙන් භික්ෂූන් වහන්සේල වෙතින් ලබාගත හැකි උපරිම ධර්ම වරප්‍රසාදේ ලබා ගනිමින් උන්වහන්සේලාටත් අපි හැකි පමණින් සිව්පස්යෙන් සලකමින් උන්වහන්සේලාගේ දියුණුවටත් අප කටයුතු කරන්නට අදිටන් කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය සැලසේවා. මේ රැස් කරගත් උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.